ලක්ෂ 30කට ආසන්න ජනතාවට සින්නක්කරව දේශපාලන නිවාස අයිතිය ලබා දෙනවා. රජයේ කුලී නිවාසයන්හි වසර 10කට වඩා වැඩි කාලයක් වෙසෙන අයට නිවාසවල අයිතිය සින්නක්කරම ලබා දෙනවා. වතුකරයේ ලයින් කාමරවල අවුරුදු 10කට වඩා වැඩි කලක් ජීවත් වන කම්කරු ජනතාවට කුඩා ඉඩමක් හා නිවාස අයිතිය ලබා දීමට අපි පියවර ගන්නවා. ඊට අදාළ නීති රීති ළඟදීම මේ සභාවට ඉදිරිපත් කරනවා. ග්‍රාමීය අර්ධ නාගරික හා නාගරික ප්‍රදේශයන්හි නිවාස ප්‍රශ්න සම්පූර්ණයෙන් පහයි විසඳීම සඳහා නව නිවාස 105ක් ඉදිකිරීමට අවකාශ සලකන